සේම උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතකද බිඳ දමා මගේ සීනේ ඇයිද ඔබ හැංගෙන්නේ මට දෙන්න මගේ සීනේ ළඟ ඉන්න පෙරවාගේ දිගු දැස දුටුවාම හැංගෙනවා පෙරසේම උන්නු ඇටි මගේ ගාව ඔය හිතට අමතකද පවන් කිසිම දෙයක් කිසිම දවසක අමතක වෙන්නේ නැහැ විශ්වාස කරන්න රත්තරම් පවන්ගෙන වගේ හිතේ තියෙන අදහසත් අරගන්න. Otherwise you will have to suffer a lot. අනේ ඔච්චර මට ආදරේ කරන්න එපා පවන්. කවදරි ඕමට නැති වුණොත් මට ඒක දරා ගන්න බැරි වේවි. වැදීවා හිත පුරා ඇවිලිලා මේ ගින්න. තරපවන් අඬනවා. ඔබට නෑ තේරෙන්නේ හිතට හිත හිමි නැතිද ආනවා හිත මාගේ මට දෙන්න මගේ සීරේ ළඟ ඉන්න පෙරවාගේ අනේ පවන් දැන් ගෙදර යන්න පවන් අනේ ප්ලීස් පවන් දැන් ගොඩක් රෑ වෙලා අපි හිත උදේට කතා කරමු දිගු දැස දුටුවාම හැඟෙනවා පෙරසේම උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතකද ඔබ ප්ලෑන් කරනකොට පෙරහැර ගිහින් පෙරහැර බලන්න අපි උන් ගෙවල් වලත් ගිහින් මාව තනි කරන්න එපා පවන් මාව මැරෙයි මතක තියාගන්න පවන් මම මහසෙන් විජේවර්ධනගේ දුව කියලා පෙරේදා හමු වෙලා විලුණු හැටි මුදු පාසේ පිනිනවා දකින්නවා නියඬරේ දුර ආසේ දුරම මිස ළඟ නැතිද ආනවා නෙතුමාගේ කවදාද ඔබ එන්නේ නැතුවාද මොවන්නේ සම්සාරි ඔව්ව මහා පවු සිද්ධ වෙන වැඩ මහසෙන් දරුව වෙනුවෙන් ජීවිතේ නොකරපු දේ වුණත් කරන්න වෙනවා රණේ දිගු දැස දුටුවාම හැඟෙනවා පෙරසේම උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතක අතීතේ වෙච්ච හැම දෙයක්ම අමතක කරලා අපි ආයෙත් මුලින් ඉඳන් ජීවිතේ පටන් ගමු සම්සාරි දිගු දැස දුටුවාම අපේ ආදර කතාවට නමක් නැද්ද පවල්? අපේ ආදර කතාවට